මේ රට මේ ගෙනියන මේ වැඩපිළිවෙල තුල අපි පාක්ෂික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් ඉතාමත්ම අසීරු තත්වයකට අපි වැටලා තියෙනවා. මේ අසීරු තත්වයෙන් ගොඩෙන් මේ රජයෙන් අපිට පිළිසරණක් නැහැ. අපි මේ රජය අයින් කරන්න කියලා අපි කාටවත් මොකද අපිට ඒක අයිතියක් නැහැ. ඒක ජනාධිපතිතුමා තමයි ගන්න ඕනේ තීරණේ. අපි කියන්නේ මේකේ මැතිවරණයක් තියන්න. මේ මැතිවරණය තියලා මේ ජනතාවට උමනා අඬුවක් පිටවන්න ඉඩ දෙයි. ඒක අපිට කමක් නැහැ. ඒකට අපි එකඟයි. අපි අපිට ජනතාව ඡන්දෙ දෙන්නේ නැත්නම් අපි ඒක පිළිගන්නවා. ඒකට කමක් නැහැ. නමුත් දැන් ප්‍රාදේශ සභාව විසිරුවලා තියෙනවා. පළාත් පාලන ආයතන විසිරුවලා තියෙනවා. මේවට ඡන්දෙ තියන්න ඉස්සෙල්ලා තියලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ එක එකනාගේ නිලධාරින්ගේ එක එක අමාත්‍යවරුන්ට ගිහිල්ලා එතන සභාපතිවරයාගේ පුටුවේ වාඩි වෙලා නියෝග දෙන තැනට ගේන්න නෙමෙයි අපි මේක කළේ.